පහුගිය දසවසර කාලයක් තුළ මා විසින් ඉටු කළපු සියලු ප්‍රජා සත්කාර සේවාවන් දල්දා මාලිගාවේ පරිපාලන දල්දා මාලික පාවට සීමා නොකොට සමාජගත කිරීම තුළින් ලැබූ ඒ පන්නරය සහ ශක්තිය ප්‍රතිඵල තමයි ලබා තියෙන්නේ. සහෝදර අපේක්ෂකයි තම ආගේ කරනවා එතුමාලා ඒ ලබාගත් සඳපන තරුණයෝ හිටියා, ඒ වගේම ප්‍රවීණයෝ හිටියා. ඒ සියල්ලන්ගේම ලැබුණු පන්නරයත් මට තවත් ශක්තියක් වුණා ඒ අභියෝගේ. මා ඉතා නිහතමානීව භුක්ති විඳිනවා ඒ ජයග්‍රහණේ.